අග්‍රාමාත්‍යවරයා පත්වෙන්නේ එක්තරා මන්ත්‍රී ආසනයක් නියෝජනය කරගෙන පාර්ලිමේන්තුවට ආපු කෙනා තුලින්. නමුත් ජනාධිපතිවරයා බිහි වෙන්නේම නෙමෙයි. ජනාධිපතිවරයා බිහි වෙන්නේ මුළු මහත් රටේම ඡන්දවලින්. ඒ නිසා ඒ ජනාධිපතිවරයා පාලනය කිරීමට අග්‍රාමාත්‍යවරයාට බලය ලැබෙන විදිහේ වැඩපිළිවෙලක් සිද්ධ වෙන මේ 19 වෙනි සංශෝධන කුමන්ත්‍රණයට මහා සංගරත්නය හැටියට අපි මුළු මනින්ම විරුද්ධයි කියන එක සඳහන් කරන්න ඕන වගේම මහා සංගරත්නය හැටියට අපි සඳහන් කරනවා මේ වගේ දේවල් කළා මේ රට අගාධයෙන් අගාධයට ඇදලා දාන්නේ නැතුව මේවා සඳහා කාලය අරගෙන මේවා මහ ජනතාවට දකින්න ලබා දීලා ඒ වගේම ජනමත විචාරණයක් කරහා මේවට අවස්ථාව ලබා දීලා ඒ කටයුතු කරන්න කියන එක.